දැන් හැම පැත්තෙන් මඬනවා. මොකක්ද දනන්නේ? අමාරුයි පඩි ගවා ගන්න බෑ. පඩි ගවා ගන්න බෑ. වතු කම්කරු ජනතාවගේ සාමූහික කිවිසුම දැන් අවුරුදු එකමාරක් කල් ගිහිලා තියෙන අස්සම් කරන්නේ නැතු. වතු කම්කරු ජනතාවගයි රුපියල් 1000ක දෛනික පඩියක් ඉල්ලනවා. රුපියල් 1000ක දෛනික පඩියක් ඉල්ලන නිසා සාමූහික කිවිසුම අස්සම් කරන්නේ නැහැ. හාම්පුතු කියනවා දෙන්න බෑ. බංකොල ගෙවන්න බෑ. එක්සත් ජාතික පක්ෂයේ නායකයා ප්‍රාමාත්‍යවරයා කියන්නේ මොකක්ද? කැප කරන්න. කැප කරමු. නැත්තම් බෑ. යන්න බෑ. පඩි ගවා ගන්න බෑ. රාජ්‍ය සේවකයාට විශ්වාස දෙන්න බෑ. ණයවල පොලිය ගෙවා ගන්න බෑ. ණයවල වාරික ගෙවා ගන්න බෑ. බෑ බෑ බෑ බෑ බෑ. හැබැයි අගෝස්තු 14 කලින් කිව්වේ ගිය අවුරුද්දේ අපිට පුළුවන්. අපිට පුළුවන්. UMPA තමයි ආර්ථික ඔස්තාඩ් ලයින් එක කියලා තමයි කිව්වේ. ඒගොල්ලන්ට තමයි රට හදන්න පුළුවන් කියලා කිව්වේ. දැන් මොකෝ කියන්නේ?